තමන්ගේ පිරිනිවන් පෑම වෙනුවෙන් මේ ලෝකේ හැම දෙයක්ම අත්හරින්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම අත්හරින්න පුළුවන් කෙනාට විතරලුවේ ගමන යන්න පුළුවන්. මේ හැම බැඳීමක් තුළම තියෙන පැවැත්මක් නේ. මේ හැම නාම රූපයක් තුළම තියෙන පැවැත්මක් නේ. එහෙනම් නොපැවැත්මට ඒක නිදාස් වෙන්න එපාය. ඔබ වහන්සේලා දෙනමට සතියක් මෙතන ඉන්න බෑ. අතන ප්‍රශ්න එනවා. මෙතන යන්න ඕනේ. ඒක නඩත්තු කරන්න. දන්නේම නැතුව බැඳිලා. ෆෝන් එක ඕෆ් කරලා තියන්නක බලමු ඔබ වහන්සේලා සතියක් විතර එන ප්‍රශ්න ටික. ඒක ඕෆ් කරන්න බෑ. ඔන්න එක තියන්න ඕනේ. බැඳිලා. බැඳිලා. සමහර කට්ටියට දවසට එක සැරයක් හරි කතා කරන්න ඕනේ. බැඳිලා. කො හැමදේම අත්හරින්න පුළුවන් කියලා. ආන්දර මේ ලෝකයේ සරලම දේ තමයි නිවන් දකින්න එක. කෙලෙස් ඇත්තාට පැවැත්ම තුළ ඉන්න කෙනාට මේ ලෝකයේ අමාරුම දේ නිවන් දකින්න එක. නොපැවැත්ම තුළ ඉන්න කෙනාට හරි ලේසි එකක් නිවන් දකින්න එක. ඒ පැවැත්ම අපිව අල්ලාගෙන ඉන්නවා. පැවැත්ම තුළ අපි ඉර වෙලා ඉන්න අපිට නිදාසක් නැහැ. ඒකින ලෝකයෙන් අපිට නිදාස වෙන්න විදියක් නැහැ. භාග්‍යතුන් වහන්සේ යම් කිසි දෙයක් දේශනා කරනු ලබනවා නම් ඒ දේශනා කරනු ලබන්නේ අපේ නිවීම වෙනුවෙන්. ඒ බුද්ධ වචනය අපි විශ්වාස කරලා පිළිපදින්න ඕනේ. ඒ බුද්ධ වචනය අපි පිළිපදින්නේ නැහැ කියලා කියන්නේ බුදුහාමුදුරන්ට ඒ වටිනාකමක් නැහැ කියන එක. හොඳට හිතලා ප්‍රපයිකින් විතර කියන්න. තමන්ගේ පිරිනිවන් පෑම වෙනුවෙන් සියලු දේ අත්හරින්න පුළුවන්ද කියන එක. හොඳට හිතලා කියන්නේ ඒ අල්ලාගෙන ඉන්න ලයිස්තුව මෙනේ කරලා බලන්න. ඒ වලින් ඇත්තටම නිදහස් වෙන්න පුළුවන්ද නැත්නම් තව ටික කාලයක් ඕනේද? එහෙමයි. ඔබ වහන්සේ නිවැරදි. බාහිර ලෝකයේ තුල තියෙන දේවල් මනසින් අත්හැරලා පරිභෝජනය කරන්න පුළුවන්. බාහිර ලෝකයේ තියෙන දේවල් භෞතික දේවල් තමයි රත්තරන් මුතු මණික් මේවා තේම තමයි. ඇයි භාග්‍යතුන් වහන්සේ ජාත රූප රජිත කියලා දේශනා කළේ? අත්හැරලා පාවිච්චි කරන්න ක්‍රමයක් තියෙනවා නම් ඇයි තථාගතයන් වහන්සේට ඒක වැටුනේ නැත්තේ? උත්තරේ ඔබ වහන්සේම දන්නවා. ඒ නිසා තමයි මනසින් අත්හැරලා පාවිච්චි කරන්න එපා. ඒක භෞතිකවත් අත්හැරින්න කියලා. හේතුව මේ ගොඩාක් දේවල් තියෙනවා මනසින් අත්හැරියට අත්හැරෙන්නේ නැහැ. දැන් සමහර වෙලාවට ගී ගෙදර ඉන්න කට්ටිය කසාද බැඳලා ඉන්නවා. ඒගොල්ලෝ බලන බ්‍රහ්මචර්යාව රකින්න ඕනේ. භාර්යාව මනසින් අත්හැරලා ඉන්නවා බෑ. පේනකොට, හැයෙනකොට, ඇඟේ ඇඳුම් වදිනකොට එයා ඒ කැළඹිලා එනවා අය. නෑ නිවැරදි. නිවැරදි. විවෘතව කතා කරන කාරි ශ්‍රේෂ්ඨයි. නෑ ඒක වරදක් නෙමෙයි. කිසිම වරදක් නෙමෙයි. ඉතේ තියෙන දේවල් කියන්නේ. බලාගෙන ඉන්න එක භාවනාවක් නෙමෙයි කියලා කවුද කිව්වේ? දැන් ඔබ වහන්සේ භාවනා කරන්න අවශ්‍ය නැහැ, බලාගෙන ඉන්න තියෙන්නේ. ඒක තමයි ලොකුම භාවනාව. චිත්තානුපස්සන. ඇවිදගෙන කෙරුවොත් සක්මන් භාවනාව. ඉඳගෙන කෙරුවොත් ඉටි භාවනාව. ඉඳගෙන කෙරුවොත් ඉඳි භාවනාව. සතපිලා කෙරුවොත් සතපෙන භාවනාව. බලාගෙන හිටියොත් දිට්ටි භාවනාව. අහගෙන හිටියොත් ශ්‍රෝත භාවනාව. මෙනෙහි කෙරුවොත් චිත්ත භාවනාව. ඒ හැම එකක්ම භාවනාව තමයි. නිවීම තියෙන්නේ බාහිර ලෝකයේ තුල නෙමෙයි. බාහිර ලෝකයේ තියෙන නාම රූප අපි තුල තියෙන නිවීම වටහා ගන්න, තේරුම් ගන්න, අවබෝධ කර ගන්න උදව් කරනවා විතරයි. ඒගොල්ල තුල නිවීමක් නැහැ. නිවීම තියෙන්නේ අපි තුලමයි. නිවීම හොයන කෙනෙකුට හම්බෙන්නේ නැහැ. හොයන එක කරදරයි කියලා හතරියාම එයා එතනම නිවෙනවා. රූපයක් ඇහෙට ගැටුණාම ඔබ වහන්සේ කිව්වා වාගේ ඒක තුළින් විඥානයක් අට ගන්නවා. හැබැයි නැති වෙලා ගියාට සතියකින් අපිට මතක් වෙනවා නේ මේ උපාසක මාත්‍යා මට බැන්නයි කියලා. ඒක ඇවුනා නම්, ඒ දෙක ගැටුණා නම්, විඥානයක් අටගත්තා නම් ඒක නිරෝධ වෙනවා. ඒක මතක තියන්නේ. එක්කව් කරන්න නැතුව ඉතිවොත් හරියටම හරි. හැබැයි එක්කව් කරන්න නැතුව ඉන්න බෑ අපට. ඒ නිසා ඒකට කමඨාණක් වඩන්න වෙනවා. ඒකට තමයි අර මාර්ගයේ වඩනවා, කමඨාන් වඩනවා, භාවනා කරනවා කියන මේ හැම එකක්ම ගෙනල්ලා තියෙන මේ පුහුණු වැඩපිළිවෙළවල්. මේ හැම පුහුණුවක්ම දෙන්නේ අර එන පණිවිඩය අපට අත්හරින්න බැරි නිසා. පේන දේ පෙනිලා නැති වෙලා යනවා. නමුත් කිසිම කෙනෙකුට පෙනිච්ච දේ පෙනුනායි කියලා හිතන්නේ නැහනේ. දැක්කයි කියලා හිතනවනේ. ඒක මතකෙට එනවනේ. පවුනාට පස්සේ තරක පේනවනේ. මනසේ ඒක තියෙනවනේ. සතියකට පස්සේ ඒක ආනකොට යාට මතක් කරන්න පුළුවන්නේ. එහෙනම් මේ චක්කු ප්‍රසාදය තුලේ තැම්පතුවක් තියෙනවා. දකින දේ චක්කුවෙත්, ඇයෙන දේ සෝතේත්, ජීවාවල පොට්ටබ්බෙත්, මනෝ සංචේතවල මේක තැම්පත් වෙනවා. නැවත ඇස හම්බුනාම යමක් දැක්කාම යට යමක් තේරෙනවා. කියන එක මෙතනින් අවදි වෙනවා. මෙන්න මේ තැම්පතුව නිසා අටගන්න සංස්කාර වලින් තමයි ගොඩක් කටි ඉපදලා තියෙන්නේ. මේ ආයතනයේ තියෙන දෝෂ. මේක නිරෝධ කරන්න තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියලා කියලා බුදුහාමුදුරුවෝ මේ සලායතන වලට කමඨාණක් දේශනා කළේ. හැම එකක්ම සතරමා භූත වලින් නිර්මාණය වෙන්නේ. ඒ සතර මහා භූත වල නිදාස් වුණොත් යාර නැවත සතර මහා භූත තුල උප්පත්තියක් නැහැ. මේක වඩලා ඒකෙන් නිදාස් වෙන්න තමයි සතර සතිපට්ඨානය කියලා සතර මහා භූතයන්ට හතරක් දේශනා කළේ. රූපයයි ඇසයි ගැටෙනවා. එතන විඥානය අට ගන්නවා. එහෙම තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා. එහෙම නේද දේශනා කළේ මමත් ඒක කියවලා තියෙනවා. බලන්න රූපයයි රූපයයි ඇසයි ගැටෙනවා. විඥානයක් අට ගන්නවා. මෙතන බුදුහාමුදුර තව කාරණාවක්වත් කියනවා. රූපය ඇස මේ දෙකම වෙන වෙනම තියෙන වෙලාවේ විඥානයක් තිබුණාද නැද්ද? උත්තරේ දුන්නා වහන්සේ. අට ගත්තේ නැහැ. මතුහුනේ නැහැ. හැබැයි මතුහුන් නැති වුණාට මතු නොවිච්චක අට නොගත් විඥානයක් තියෙනවද නැද්ද? ඒක තමයි මං අහන්නේ. එහෙනම් මෙතන විඥානයක් අටගත්තේ නැති නිසා අපි විඥානයක් නැහැ කියලා කියනවා. ඇත්තටම විඥානයක් නැහැ කියන එක නෙමෙයි. තාම අටගත්තේ නැහැ. නිවැරදි උත්තරේ විඥානයක් නැහැ කියන එක නෙමෙයි. විඥානයක් අටගත්තේ නැහැ. එහෙනම් අට නොගත්ත විඥානය එතන තියෙනවා. ඒක තිබුණ නැත්තම් අට ගන්න බෑ. අටගත්තොත් ඒක තිබුණා. තිබුණ නිසා නේද අටගත්තේ. එහෙනම් රූපයයි ඇසයි කියන්නේ මොකද්ද? රූපයයි ඇසයි දෙක මොකද්ද? අර අට නොගත්ත විඥානය අට ගන්න උපකාරය. මේකට තමයි සතර සටිපට්ඨාන යෝනේ. එතනට නෙමෙයි. අර රූප ආයතනත් එක්ක සම්බන්ධ වෙනකොට විඥාන හට ගන්නවනේ. ඒ විඥාන වලින් තමයි ඉපදීම හට ගන්නෙ. තවත් මට ගන්නෙ. ඒක නිරෝධ කරන්නයි යෝනේ සතර සටිපට්ඨානේ. දැන් මම ඔබ වහන්සේව දැක්කා. දැක්ක බව අඳුනගත්තා. ඒ අඳුනගත්තා කියන්නේ විඥානේ පහළ වුණා. මොකද දැන් හාම්බ්‍රා වෙලා ආවේ අපේ දානටි කිල්ල ගන්න දන්නේ. මේ පොඩ්ඩයි තින්නේ දැන් උනාකේ මාර වැඩි උනාතට බට්ටියක් දෙන්න එපා. දැන් මට ලෝභ සිතක් එනවා. ඒක හදන්න ලෝනේ. සතිපට්ඨානේ අවශ්‍ය ඒක හදන්න. දැකපුදී හදන්න අවශ්‍ය නැහැ. මේ හැම මොහොතක් ගානේ හැම ආයතනයක් තුළම විඥාන තියෙනවා. ඒවා අට නොගත් ඒවා. ඒවා එකතු වෙච්ච මොහොතේ තමයි අටගන්නේ. ඒ අටගන්නකොට අපි හිතනවා මේ දෙක එකතු වෙන නිසා මේක අටගන්නවා කියලා. එතකොට ඒක තිබුණා. අට නොගත් විඥාන වශයෙන්. මේ දක්වා මතු නොවුන විඥාන වශයෙන්. ඒ තිබිච්ච දේ අර දෙකේ ක්‍රියාවලියෙන් ඒක අටගන්නවා. ඒ අටගත් විඥාණය පැවැත්මක් ගොඩනගනවා නම් ඒක නොපැවැත්මට අරවන්න සතර සටිපට්ඨානෙ පුරුදු කරන්න වෙනවා. හැබැයි රාතේකට විතරලු පැවැත්මක් අටගන්නේ නැත්තේ. ඒ නිසා උන්නාතිට සතර සටිපට්ඨානෙ අවශ්‍ය නැහැ. දැක්කා පමණයි, අසුන පමණයි, දැනුණා පමණයි කියලා උන්නාතිට ඉන්න පුළුවන්. අපට එහෙම ඉන්න බෑ. ඇයි අපි තාම රාත් වෙලා නැහැ. එහෙනම් අපට ඒකින කමඨාන වඩන්න සිද්ධ වෙනවා. දැන් මට කියන්න රූපයක් තියෙනවා. ඇස තියෙනවා. මේ දෙක ගැටෙනවා. මේකට කාය අනුපස්සනාව වඩන්නේ කොහමද? කාය අනුපස්සනාව වඩන්නේ කොහමද? එක පාඩම උපාදි ලියන්නේ ඇයි? අපි ඉතල ඕ ලෙවල් ලියලා එමු. එක චිත්ත අනුපස්සනාව. තව උත්සාහ කරන්න. ඒක මම මේ ඔබ වහන්සේ අසරණ කරනවා නෙමෙයි. මේ ඔක්කොම ඉන්නේ අපේ සහෝදර සංගයය. කිසිම එම එකක් නැහැ. ඔබ වහන්සේට කිසිම ආත්මගරුත්වයට එම එකක් කරනවා නැහැ. ඔබ වහන්සේ කල්පනා කළ උත්සාහ කළ වේසිලා උත්තරේ දෙනකොට ඔබ වහන්සේගේ ප්‍රඥාව ගොඩාක් අවදි වෙනවා. සේම මෙහෙම වෙන්න පුළුවන්. එතකොට හරියක හම්බුණා. මේක නිවැරදිම වැටෙනවා. ඔබ වහන්සේ පුබුද වුණා මම. ඒ මනස උන්ට මේ ආලෝකමත් කරනවා. එහෙම නැත්නම් අවදි කරවනවා. ඒකටයි මාන්නේ. එහෙම නැත්නම් ඔබ වහන්සේ ආසරණ කරන්න මම දැනගෙන ඒක නොකිය ඔබ වහන්සේ විඩා එහෙම එකක් නෙමෙයි. මේම එකක් නෙමෙයි. කොහොමද ඒක රූපයක් තියෙනවා, ඇස තියෙනවා. මේ දෙක එකතු වෙන ඒ ක්‍රියාවලිය තුල කාය අනුපස්සනාව වඩන්නේ කොහමද? රූප එකක් නෙමෙයිනේ ලෝකේ තියෙන්නේ. ගණන් කරන්න බැරි තරම් තියෙනවා. ඒකට අපි වචන කියන අසංකේයයක් කියලා. සංඛ්‍යාවක් නැහැ. අසංක ගානක් රූප තියෙනවා. ඒ රූපත් එක්ක ඇස ගැටුනාම විඥානයක් අට ගන්නවා. එතකොට ඇසේදී ඇසට රූප පේනකොට ඒ රූප දිහා නෙමෙයි බලන්නේ. ඇසේ ක්‍රියාවලියක් මේක. ඇසට ශබ්ද හෙනවද? ඇසට රස දැනෙනවද? එන මොනවද දැනෙන්නේ? රූප. එහෙනම් රූප දකින්න එක ඇසේ ක්‍රියාවලිය. ඕක කාය අනුපස්සනාව. ඒ ස්පර්ශ වෙනකොට ලස්සන ගෑනු කෙනෙක්. අනේ මේ මොන සරි අවලක්ෂණ ගෑනු කෙනෙක්. වටින පුටුවක් මේක. දාහන ගෙනල්ලා තිනවා රසයි. දැන් මේ විදිහට ස්පර්ශනේ රූප දකින දකින අම රූපයක් ස්පර්ශ වෙනවා. ස්පර්ශයෙන් අට ගන්නවා වේදනාවක්. ඒක වේදනානුපස්සනාව. දාහනේ ඉතින් ඒ කට්ටිය දානි පූජා කරන්න ඇවිල්ලා ඉන්නවා. කාටද ඇවිල්ලා ඉන්නේ පූජා කරන්න? කාටද පූජා කරන්න ඇවිල්ලා ඉන්නේ? මටද? නෑ. මට කොයිද පූජා කරන්න? ඒ කට්ටියට පූජා කරන්න ඇවිල්ලා ඉන්නේ. මේක කිව්වම අපට ලොකු විකෘතියක් මේකයි. මිනිස්සු දානේ ගෙනල්ලා තිනවා හාමුදුරුවෝ කෙන අපට පූජා කරන්න ඇවිල්ලා නෑ. ඒ කට්ටියට පූජා කරන. ඒ කට්ටියට පූජා කරන්නයි මේ ආවේ. ගෙදර කන්න පුළුවන් නේ. ඒ කට්ටියට තියෙන වත්කම් දානයක් කොට පූජා කරලා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ නිවනට වැඩ කරගන්න ඇවිල්ලා ඉන්නවා. එතකොට ඒ පූජාව තුලින් ඒ කට්ටියටයි අත්තරෙන්නේ. දාන පාරමිතාව අපට පිරෙන්නේ නැහැ. ඒ කට්ටියටයි පිරෙන්නේ. එහෙනම් ඒ කට්ටිය අපට දන් දීම තුලින් ඒ කට්ටිය සංසාර විමුක්තිය සකස ගන්නවා. එතකොට දාන දීලා තියෙන අපට නෙමෙයි ඒ කට්ටියටනේ. අපට බඩ පිරෙන එක විතරයි. අපි ඒ කට්ටියට අත්තරෙනවා. ප්‍රධාන පාරමිතා පිරෙනවා. ඒ කට්ටිය සසරෙන් එතර වෙනවා. ලෝභය අලෝභය බවට පත් වෙනවා. කෑදරකම මසුරුකම නිරෝධ වෙනවා. එතකොට වැඩිලා තිනේ ඒ කට්ටියටනේ. එහෙනම් දන් දීගෙන තින්නේ ඒ කට්ටියටමයි. දැන් මේක මොකද ධම්මානුපස්සනාව? කාටවත් ඒක පේන්නේ නැහැ. හැමෝටම පේන්නේ කට්ටියක් ඇවිල්ලා තිනා හොඳට ලුණු ඇඹුල් එක හුයලා අපට දානියක් දුන්නා. හැමෝටම මේක පේන්නලා තින්නේ. මේක පෙනුන්නේ නැහැ. මේ විදියට අර නාම රූප වලින් අට ගන්නා වූ සියලුම කෙලෙස් නිකෙලස් බවට පත් කරන්න පුළුවන් විදියට දකින්න පුළුවන් නම් ඒ හැම කෙලෙසයක්ම නිරෝධ වෙන ක්‍රමවේදයට ඒක ස්පර්ශ කරන්න පුළුවන් නම් ඒ හැම එකක්ම ධම්මානුපස්සනාව. ඒ හැම ක්‍රියාවලියක්ම හැම මොහොතක් ගන්න හැම රූපයක්ම හැම අරූපයක්ම සතියෙන් දකිනවා නම් ඒක චිත්තානුපස්සනාව. මේම තමයි සතර සතිපට්ඨානිය වඩන්නේ. මට තේරෙන විදිය ඇසේ ක්‍රියාවලිය මොකද්ද කියලා දන්නේ නැත්නම් එයා කොයි ලෝකෙද ඉන්නේ? මනෝ ලෝකෙ ඉන්නේ. කනේ ක්‍රියාවලිය මොකද්ද කියලා දන්නේ නැත්නම් එයා කොයිද ඉන්නේ? ඒත් මනෝ ලෝකෙ. ඇසෙන එක තමයි කනේ ක්‍රියාවලිය, පේන එක තමයි ඇසේ ක්‍රියාවලිය, රස දැනෙන එක තමයි දිවේ ක්‍රියාවලිය, ස්පර්ශය දැනෙන එක තමයි කයේ ක්‍රියාවලිය, හිතෙන එක තමයි සිතේ ක්‍රියාවලිය. මේක දන්නවා යා. එයා කවුද? කායානුපස්සනාව වඩන කෙනෙක්. ක්‍රියාවලිය දැනගන්නවා කියලා කියන්නේම එතන පවතින සතිය. සතිය කියන්නේ අර දින හත තියෙන කැලැන්ඩරේ නෙමෙයි 100ක්. 100 පවතිනේ 100ට විතරලු ඒකේන ක්‍රියාවලිය හඳුනා ගන්න පුළුවන්. මනස මොනවද කරන්නේ? ඒ නාම රූපත් එක්ක යා ඒ කාම ලෝකෙට යනවා යා. ඒකනේ මානසික ලෙඩක් කියලා කියන්නේ. සිතේ ලෙඩක් කියලා කවුරුර කියලා අපි අහලා තියනවාද? කවුරුත් එහෙම කියන්නේ නැහැ. වේදමාත්‍ය කියන්නේ මේ මට සිතේ ලෙඩක් නැහැ. මානසික ලෙඩක් තියෙනවා. ඇයි? මනස කියන්නේ නිතරම මේ මෝහයට පත් වෙන එකක්. පංචකාමයට හරි කැමති කෙනෙක් යා. පැවැත්ම තුල ඉන්න කෙනෙක්. සතිය එම නෙමෙයි. සතියට පැවැත්මක් නැහැ. නොපැවැත්මක් තියෙන්නේ. ඒකයි සම්මා සතිය කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. සම්මා සතිය වඩන්න, 100 වඩන්න, 100 පුරුදු කරන්න. ඇයි? ඒක තුල පැවැත්මක් නැහැ. ඇසේ ක්‍රියාවලිය, කනේ ක්‍රියාවලිය, දිවේ ක්‍රියාවලිය, මේ ආයතන හයේ ක්‍රියාවලිය අඳුනා ගන්න එක තමයි කායાનපතනාව. පේනවා නම් මේක ඇසේ ක්‍රියාවලිය. ඇසේ ස්වභාවයක්. පේන එක. හැබැයි ඇසට හැෙන්නේ නැහැ. ඇහෙනවා නම් ඒක කනේ ක්‍රියාවලියක්. හැබැයි කනට පේන්නේ නැහැ. මේ ටික වෙන වෙනම අඳුරනවා. ඒ ආයතන ක්‍රියාවලිය. ඒ වෙන වෙනම අඳුරන නිසා එයා කායાનුපස්සනා භාවනා යෝගියෙක්. ඒ පේන හැම දේ තුළම ලෝභ දේශ මොහ රාග එයා නිර්මාණය කරගන්නවා. ඒ කියන්නේ පේන දේ තුළ ස්පර්ශයක් අටගත්තා, ඒකෙන් වේදනාවක් අටගත්තා. ඒක වේදනාව, ඒක දකින්නවා එයා. බලන්න කර මිනිස්සේ ගියා එයා ඒක ඒ දවසලම ගතුරෙන් දැනුත් තරානේ මායිම වෙනස් කළා. අඟල් පාක් මෙයාට වෙනස් කළා. ඒකට නඩු කිව්ව අවුරුදු 20ක් ඒතේ මායිම වෙනස් කළේ නැහැ. බුදුමාකර දුකක් කළේ මේ මිනිස්සයා. ඌමනාවෙන් මර මැනලා යනකොටම කුරිඤ්ඤේ ඒ පැත්තෙන් ගැව්වා. ආයි මන්ල බලනකොට මේක වෙනස්. මේ වගේ අතුරුකමක් කළා කියලා අපිට වෛරයක් ඇති වෙනවා. අර දැක්ක තුන ද්වේෂය කටගත්තා. ද්වේෂය අටගත්ත බව හඳුරගත්තා. ඒක වේදනානුපස්සනාව. ආයතන වල හැම ක්‍රියාවලියක් තුළම ස්පර්ශයෙන් අටගන්නා වූ වේදනාව දකින්න ඕනේ. ඒක වේදනානුපස්සනාව. ඒ වේදනාව තුළ හටගන්නාව ලෝභ දේශ මොහ නිරෝධ වෙන විදියට නිකලස් වලින් අපට හිතන්න පුළුවන් නම් නිකලස් වලින් දකින්න පුළුවන් නම් නිකලස් වලින් සවන් දෙන්න පුළුවන් නම් එයා ධම්මානුපස්සනාව වඩනවා. ඒ හැම මොහොතේම සතියෙන් ඉන්නවනම් එකම චෛතසිකය නිකලස් වෙනවා, කෙලස් වෙනවා, ලෝභ වෙනවා, ද්වේෂ වෙනවා, මෝහ වෙනවා, සතියෙන් දැකලා නිරෝධ වෙලා නිදාසුත් වෙනවා. එයාම තමයි සෝවාන් වෙන්නේ, එයාම තමයි සකෘදාගාමී වෙන්නේ. කවදාරි දවසක එයා තමයි බුදුත් වෙන්නේ. එයාම තමයි රාහතුත් වෙන්නේ. එයා තමයි අපායටත් යන්නේ. එකම සිතේ ක්‍රියාවලිය. කෙලෙස් වලට අකුසල් වලට අනුව එයාගේ ක්‍රියාවලිය තීරණය වෙනවා. මේක සම්මාවෙන් දකිනවනම් නිවැරදිව හැම චෛතසිකයක් තුළින්ම මේක දකිනවනම් දැන් චිත්තානුපස්සනාව වඩනවා.